ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඒ භික්ෂුණී සංඝ පරපුරේ වැඩිහිටි මහා තෙරණිවරු උදේ හවස වන්දනාවට ලක් වෙනවා නම් කොයිතරම් හොඳද. ඉතින් ඒ නිසා මේ මෑණියන් වහන්සේලා මේ සත්පුරුෂ අදහසින් කළ මේ උතුම් පින්කම මම හිතනවා අකනිටා බඹලෝ දක්වාම දෙවිවරු සාදුකාර දෙමින් අනුමෝදන් වෙනවා කියලා. හේතුව මේ උතුම් මහරහත් තෙරණින් වහන්සේලාගේ ගුණකඳ අනන්තයි අප්‍රමාණයි. ඒ ගුණකන්ද ඉදිරියේ වැඳ වැටුන් නැත්තම් මේ උත්තම ස්ත්‍රී රත්නයන් වහන්සේලාට, විශේෂයෙන් මේ උපාසක උපාසිකාව වන්දනා කළේ නැත්තම්, ඒ ගුණ දැනගෙන ඉඳලා නැත්තම් ඔබගේ මනුස්ස ජීවිතේ හිස් වගේ දැනෙනවා. හිස් වගේ දැනෙනවා. ඒ කියන්නේ දැන් ඒ කාන්තාවක් ගත්තොත් අද සමාජයේ ඒ කාන්තාවන්ගෙන් හිතේ උතුම් බවම රඳවන්නේ අම්මා කියන නාමය. ඒත් දරුවන් නිසා අම්මල බැනුම් අහනවා. දරුවන්ගේ පාපකාරී ක්‍රියාවන් ඉදිරියේ දෙමව්පියෝ සාප ලබනවා. තව ගොඩාක් ගත්තොත් එහෙම, දැන් මෙතන කාන්තා පිරිස වැඩි නිසා මතක් කරන්න, ගොඩාක් කාන්තාවන්ගේ මූණවල ඇස්වල දුකම තමයි තියෙන්නේ. ඒ කාන්තාවන්ට සංසාරයෙන් උරුම වෙච්ච දෙයක්ද මන්දා හරියට විඳවන බවක් තියෙනවා. ඇත්තටම ගත්තොත් මහා පොළොව තරම් දුකක් අම්මල උහුලනවා. ගොඩාක් ගෙවල් වල දුක් කාන්තාව උහුලනවා. ඒ දුක් ඉහිලුවට ලෝකෙන් ඔවුන්ට ලැබෙන ප්‍රශංසාවක් නැහැ. ඔබට හිතේ සමහර පිරිමින්ට වැඩිය හොඳ ගුණ තියෙන කාන්තාව ඉන්නවා. එහෙම තිබිලා සමහරකට හොඳ නාමයක් නැහැ. ඒ වෙලාවට මේ ලෝකෙට සාප කරන් දෙපා. ඕකට තමයි ස්ත්‍රී භව කියන්නේ. ඒ වුණාට පින්වතුනි, ඔහොම ලෝකෙක ස්ත්‍රීන් අතර සෑයක සිළුමිනසේ බබලුන මහෝත්තමාවියක් හිටියා. උත්තම ස්ත්‍රී රත්නයක් හිටියා. උත්තම ශ්‍රාවක දියණිවරු හිටියා. ඔයාලා විඳින දුක් කන්දරාවෙන් සදාටම නිදහස් උඩ ආය ආයමත් ස්ත්‍රීන් අතර ඉපදින් නැති භව සංසාරයෙන් නිදහස් වූ මහෝත්තමාවියෝ මහා මුනිවරු ওই කාන්තාවන් අතරම බිහි වුණා. ඔවුන්ට වරදක් කියන්න, ඔවුන්ට දෝෂයක් කියන්න, ඔවුන්ට නින්දා කරන්න, ඔවුන්ට අපහාස කරන්න දෙවියන් සහිත ලෝකේ කාටවත් බෑ. එච්චරම ගුණ කඳා. ඉතින් මගෙන් ඉල්ලා හිටියා සීල සුබද්‍රාරාමී මෑණිවරු රාහුල මහතා යසෝදරාවන් ගැන මේ පින්වතුන්ට කියලා දෙන්න කියලා. රාහුල මහතා යසෝදරාවන්ටගේ ගුණ කියලා නිම කරන්න තරම් අපි පෝසත් නැහැ. ඒ වගේ විශේෂයෙන් කියන්න ඕන, ඒ රාහුල මහතාවන්ගේ ගුණකඳ කියමින් මේ ලෝකේ පුරා ඒ උත්තමාවිය බබලවන්ට සිල් මාතාවන් අතර සිල් මෑණි කෙනෙක් බිහි වුණේ නැති එකත් අවාසනාවක්. නමුත් භික්ෂූන් වහන්සේලා තරම් ධර්ම ප්‍රචාරයට අද කාලේ භික්ෂුණීන් වහන්සේලාට අපහසුයි, මෑණිවරුන් වහන්සේලාට අපහසුයි. ඒකත් කාන්තබවීම දෝෂයක් කියලායි දකින්න තියෙන්නේ. එනමුත් මේ මහෝත්තමාවියෝ අහසේ පෙළහර පෑවා. මේ උතුම් රහත් තෙරණින් වහන්සේලා ඉරහඳ මෙහෙම අත ගෑවා. ඉරහඳ අත ගෑවා. අහසේ පෙළහර පෑවා. එපමණක් නොවේ. මේ උතුම් රහත් මෙහෙණින් වහන්සේලා අතර ධර්ම දේශනාවෙන් අග්‍ර වූ ධර්ම කතික ධම්මදින්නා නම් රහත් තෙරණින් වහන්සේ නමක් වැඩි හිටියා. ඒ ධම්මදින්නා රහත් තෙරණින් වහන්සේ පිංගුතුනි ධර්මයේ දේශනා කරන්න ආසනිය අසුන් ඇර පිංවත්නි කියලා මුව මණ්ඩල විවර කරලා දහම් දෙසනකොට විශාල රිදී සීනුවක් නාද වෙනා වගේ ඇහෙනවා. විශාල රිදී සීනුව කහඬක් ඇහෙනවා. ඒ වගේ කන් යොමු වෙනවා. මනස්කාන්තයි. ඈතරම් විචිත්‍ර ලෙස ධර්මයේ දේශනා කරන්න භික්ෂුණියක් මේ බුද්ධ ශාසනයම පහළ වුණේ නැහැ. ඒ උත්තමාවියගෙන් බණහඬ ස්ත්‍රීන් පමණක් නොවේ එකල හිටපු උපාසකයෝ පවා උපාසක උපාසිකාවෝ ගුඩාක් ලෝභ කළා. ඒ මිහිරි හඬින් බණහඬ ඒ උත්තමාවියගේ දහම් සරින් බණහලා ගුඩාක් අය මඟපල් ලැබුවා. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවන් විනා ඔය ස්ත්‍රී බවට විඳින දුක විඳින සාප එන ගැරහුම් බලකන් වෙන ක්‍රමයක් නැහැ. ඒ සියලු දෝෂ ඒ සියලු සාප මේ උත්තමාවියෝ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා සෝදා හැරියා. කොච්චරනම් කාන්තාව දුක් විඳද? හරි පුදුමයි. එක රහත් භික්ෂුණීන් වහන්සේ නමක් අරහත්වයට පත් වෙලා අනිත් රහත් මේනින් වහන්සේලා අහනවා, භික්ෂුණිය ප්‍රිය ආර්යාවෙනි ඔබට මේ දහම ගැන කුමක්ද කියන්න තියෙන්නේ? ඒ උත්තමාවිය මෙසේ කියනවා, මං තුන් කුදින්ම මිදුණා. ඒ තමයි මම දෑකැත්තෙනොත් මිදුණා. ඒ වගේම වංගිඩියයි මෝල් ගහෙනොත් මිදුණා. ඒ වගේම කුල්ලෙනොත් මිදුණා. ඇයි ඒ මොකද්ද රහත් වෙච්ච ගම ඉච්චර අරකක් මතක් වෙන්නේ? කුඹුරු වල ගාටා ගාටා වී කොට කොටා හාල් පොල පොලා පිරිමින්ට දාස වෙලා කාන්තාව කොච්චර නම් දුක් විඳලා තිබේ. අමා මහ නිවනේ සැපේ විඳින ඒ උත්තමාවියෝ කියනවා, ආය දුක් විඳින සංසාරෙට අපි වැටෙන්නේ නැහැ. මාසෙ පඩිය බලාගෙන ඉන්නවා වගේ පිරිනුවම් පාන්ටයි බලාගෙන ඉන්නේ. හරි සාන්තයි පින්වතුනේ. ඒ අරහත්වය ඒ බුදුරජාණන් වහන්සේගේ සරණට පැමිණිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දේනියක් වෙන එක අතිශයින් සාන්තයි. දුක කියන එක අහලක නැහැ. පීඩාව කියන එක අහලක නැහැ. සන්තාපය කියන එක අහලක නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කෙලෙස් කිනි නිවාගත්ත ඒ රහත් මෙහෙණින් වහන්සේලාගේ සිසිල් වූ හද මඬල පූජනීයයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිය නිසා මේ උතුම් රහත් උත්තමාවියන් වහන්සේලා ළඟට වන්දනා කරන්ට දෙවියන් පැමිණුණා. බ්‍රහ්මයන් පැමිණුණා. ගෙවල් වල ඉදින් ස්වාමියාට වත් පැන් ටික ළඟට ගිහින් දීලා පිරිමින්ගේ පාහෝදා හෝදා හිටපු ස්ත්‍රී බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැවිදි වෙලා මහරහත් භාවයට පත් වුණාට පස්සේ ඒ උත්තමාවිය වඳින දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ආභරණ වලින් ඔටුනු වලින් විහිදෙන මැණික් රශ්මියෙන් ඒ උත්තමාවියන්ගේ පාසේදී ගියා. කොයිතරම් අති උත්තම වුණාද. ඒ නිසා බුද්ධ මාතා මහ ප්‍රජාපති උත්තමාවිය තමයි ගෞතම බුද්ධ ශාසනයේ ඉස්ලාම පැවිදි වුණේ. ඒ උත්තමාවිය පිරිනිවන් පාන්ට වඩින ගමනේ කියා හිටින ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම බුද්ධ මාතා. මම මේ ලෝකේ උතුම්ම පදවියකට පත් වුණ කෙනෙක්. ඕනම කෙනෙකුට අහවලාගේ අම්මා අහවලාගේ අම්මා කියලා අපි ගත්තොත් දොස්තර මහත්තයාගේ අම්මා ඉංජිනේරු මහත්තයාගේ අම්මා දිසාපතිතුමාගේ අම්මා ඒ වගේ මහවල් ටීචර්ගේ අම්මා සර්ගේ අම්මා කියලා අපි කියන්නේ මේ ලෝකේ ඕනම කෙනෙකුට දරුවන්ගේ නාමයෙන් අම්මා කියලා කතා කරනවා ඒත් ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට විතරයි ලැබුණ එකම එක නම බුද්ධ මාතා බුදු කෙනෙකුගේ අම්මා මට තවත් තනතුරක් ඕනද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ජීවිතේ මං ගොඩාක් සතුටු වෙන තැනක් තියෙනවා ඒ තමයි පුංචි කාලේ මන් ළඟ හැදුණ ඒ මේ කෙලිස් බන්ධනයන්ගෙන් ඈතට පැමිණි මගේ බුදුරජාණන් වහන්සේ ධර්මාසනේ අසුන්ගෙන ධර්මයේ දේශනා කරනකොට මං ඈත ඉඳලා ගොඩාක් කැමැත්තෙන් බලාගෙන මේ ලෝකේ අම්මලා තමන්ගේ දරුවෝ පැවිදි වෙලා ධර්මාසනේ බණ කියනවා දකිනවා නම් කොයිතරම් හොඳද ඒ සතුට මා ලැබුවා ඒ ප්‍රජාපති උත්තමාය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඔබ වහන්සේ පුංචි කාලේ මේ දෝතෙන් වඩාගෙන හදවතට තුරුල් කරගෙන ඔබ වහන්සේට කිරිපෙව්වා ඒ ස්වාමීනි ඒ කුමක්ද ඔබ වහන්සේ ශ්‍රී සද්ධර්මයේ නැමැති දෑතින් මාව වඩාගෙන සතර සතිපට්ඨානේ නැමැති තුරුලේ තබාගෙන අමා මහ නිවන මට පෙව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට ණය නෑ මං ඔබ වහන්සේට ණයයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ පුංචි සංදියේ ඒ සිදුහත් කුමරානෝ මාගේ දැයතෙන් වඩාගෙන සුරතල් කරද්දී පුත්‍ර සෙනෙහින් වදන් තෙපලද්දී මේ ප්‍රජාපති අම්මාගෙන් වරදක් වුණා නම් මේ ප්‍රජාපති බුද්ධ මාතාව දැන් පිරිනිවන් පාන්ටයි යන්නේ මට සමාව ලැබේවා සමාව ලැබේවා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ රත්තරම්ම රත්තරම් පාට සිරිපතුලේ තඹ පාට නියපොතු තියෙනවා. ඒ තඹ පාට නිය ධාතුවෙන් තඹ පාට රැස් විහිදෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුද්ධ මාතාව ගොඩාක් කැමති ඒ සිරිපතුල ළඟ වැඳ වැටෙන්න. පිරිරෙවම් පාන්ට හදන මේ බුද්ධ මාතාවන්ට මගේ බුදුරජාණන් වහන්සේගේ රංවන් සිරිපා ළඟ වැඳ වැටෙන්ට අවසර දෙන්න. ඒ ප්‍රජාපති බුද්ධමාතා මහරහත්තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා ළඟ වැඳ වැටුණා. පිරිනිවන් පාන්න අවසර ඉල්ලුවා. දෙවියන් බඹුන් හඬා වැළපුණා. දෙවියන් බඹුන් හිතුවේ පිරිනිවන් පාන්නට අවසර ගන්න පැමිණි ප්‍රජාපති උත්තමාවියට බුදුරජාණන් වහන්සේ තව කලක් වැඩ සිටින්ට කියලා ආරාධනා කරාවි කියලා. ඒත් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ වයෝ වෘද වූ ප්‍රජාපති මහරහත් තෙරණියට පිරිනිවන් පාන්ට ඉල්ලු අවසරයේ වෙලාවේ නිහඬ වෙヒටියා. අනේ බුදුරජාණන් වහන්සේ කුමක්වත් වදාළේ නෑනෙව කියලා ප්‍රජාපති රහත් තෙරණින් වහන්සේගේ ශ්‍රාවක වූ දෙවිවරු ගොඩාක් හැඬුවා වැළපුණා. ඒ උත්තමාවිය තමන් ළඟ එකට පැවිදි වූ එකවර පැවිදි වූ භික්ෂුණීන් වහන්සේලා මහරහත් තෙරණින් වහන්සේලා 500ක් සමග බුදුරජාන් වහන්සේ වැඳලා දිවුරන් විහිරින් නිපිටට වඩිනකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහන්නේ තථාගතයන් වහන්සේට බෝසත් කාලේ කිරිපෙවූ අම්මා ඒ බුද්ධ මාතාවෝ වඩින ගමනේ නුඹලා පසුගමන් ගියා කියලා පවුනේ මොහොතක් පසුගමන් යන්න කියලා ලෝකේ පළවෙනි වතාවට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සංගරුවන සමග මහා ප්‍රජාපති උත්තමාවිය පිරිනුවම් පාන්ට යන ගමනේ පසුගමන් ගියා. පසුගමන් ගියා. එදා රාත්‍රී කාලේ තම තමන්ම හිටපු ලිංවල කුටිවල 500ක් රහත් තෙරණින් වහන්සේලා සමාපත්තිසුයෙන් වැඩ හිටියා. එක වෙලාවක මොහොතේ මහා ප්‍රජාපති මහරහත් තෙරණිය ඇතුළු 500ක් එක වෙලාවෙම පිරිනවම් පෑවා. මේ ඝනකඩ බොල් මහ පොළොව දෙදුරුම් කෑවා. ස්ත්‍රීන් අතර ඉපදිලා ස්ත්‍රීන්ගේ දුර්ගුණ බැහැර කරලා මඩේ හැදිලා වතුරේ වැඩිලා වතුරෙන් උඩට මතු වෙලා විකසිත වෙන පියුමක් වගේ කිසිම ස්ත්‍රී දුර්ගුණයක් නැතුව ලෝකෙම සුවඳ කරලා ඒ රහත් උත්තමාවිය පිරිනවම් පෑවා. පිරිනවම් පෑවා. වන්දනා කරන්න නිතර නිතර සිහි කරලා මහා රහත් ප්‍රජාපති උත්තමාවිය දුක් දුරු වෙනවා. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සිද්ධාත් මහ බෝධිසත්වයන්ව උපන් සමයේ දවස් 7න් මව් කලුරිය කළා. අපිව සසරින් එතර කරවන අපගේ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ කිරිපුවා හැදු වැඩු අම්මාට වඳින එක ගරු කරන එක ඒ පුත්‍ර රත්නීට කරන සත්කාරයක් සම්මානයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබගේ හදවතේ සද්ධාවක් තියෙනවා නම් ගෞරවයක් තියෙනවා නම් ඒ බෝධිසත්වයන් හැදු වැඩු ඒ බුද්ධ මාතාව අමතක කරන්න එපා. ඇයි පින්වතුනි ඔබ දැන් පවා භික්ෂූන් වහන්සේ නමක් මිහිරි ලෙස දහම් දෙසුවොත් මේ හාමුදුරුව හැදු වැඩු අම්මාට පින් සිද්ධවා කියලා පින් දෙනවානේ. කවුරු හරි කිව්වොත් අර ධර්ම දේශනා කරපු ස්වාමීන් වහන්සේගේ අම්මා මේ කියලා මිනිස්සු ඒ අම්මටත් වඳිනවනේ. එහෙම කරනවා නම් මගේ ලෞතුරා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මාතාව බුද්ධ මාතාවට වැඳපු නැති එකට සමාව ගන්න ඕන. ඇයි ඒ බුද්ධ මාතා මහා ප්‍රජාපති උත්තමාවියෝ හිත්වලට අමුතක වුණේ? ඒ උත්තමාවිය සිදුවත් කුමරානෝ උතුම් විදිහට ශක්තිති පුත්‍රයෙක් විදිහට හැදුවා වැඩුවා. තමාගේ එකම පුතා නන්ද කුමරු කිරිමව්වරුන්ට බාරදීලා නන්ද කුමරු වෙනුවෙන් එරුණ කිරි ඉඳුල් කරන්න නැතුව සිදුවත් කුමාරයට පෙව්වා. තමාගේ කුසින් වදපු දරුවා කිරිමවුන්ට දීලා අක්කණ්ඩිගේ දරුවාට කිරිපොවනවා. ආශ්චර්යයි, අද්භූතයි. මහා ප්‍රජාපති උත්තමාවිය එක්කලා බුද්ධ මාතාවට වඳින්න ඕනේ. ඒක අපි බුදුරජාණන් වහන්සේට අපේ හිතේ තියෙන ගෞරවය. ඇයි අපේ ධර්මදේශකයන් වහන්සේට පැහැදුන නිසා, ඒ ධර්මදේශකයන් වහන්සේට තියෙන ගෞරවේ නිසානේ අම්මට පින් දෙන්නේ. හැදුවට තින් බුදු කෙනෙක් පෝෂණය කරපු කිරිපෙව් අම්මා. ඊළඟට සුද්ධෝදන මහරහතන් වහන්සේ කවුරු සිහි කරනවද? දෙක්කද පින්වතුනි, මේ හදවතේ අපිට කොච්චර දේවල් තව ඉගෙන ගන්න තියෙනවද? මේ හිත්වලට කොච්චර දේවල් අමතක වෙලා තියෙනවද? අපේ ගෞරවේ කොච්චර දෝෂ තියෙනවද? අපිට මුල ගොඩක් අමතක වෙලා. වෙලාවකට හිතෙනවා වර්තමානයේ භික්ෂූන් වහන්සේ නමකට ඇහෙන් දැකලා කරන ගෞරවේ සත්කාරය ලෝතුරං බුදුරජාණන් වහන්සේටවත් කරන්න නැද්දෝ කියලා. ලෝතුරා බුදුරජාණන් වහන්සේටත් කරන්න නැද්දෝ කියලා හිතෙනවා. දැන් වර්තමානයේ සංඝයා වහන්සේ නමකට කරන ගෞරවේ සත්කාරය ඔය හදවතෙන් අද මෙහි බණ අහන වෙලාවේ අද ඔබට මේ බණපදේ තේරුණා නම් අමතක කරන්න එපා. බුද්ධ මාතා ප්‍රජාපති රහත් තෙරණිය මහන්සි යම් කිසි කෙනෙක් ඒ කිරිපුවා සිදුහත් කුමරුන් හැදු වැඩු භික්ෂුණී සංඝයා අතර පළමුවෙන්ම පැවිදි වූ ඒ මහරහන් ප්‍රජාපති උත්තමාවියට ගරු කරනවද සත්කාර කරනවද? ඒක බුද්ධ ගෞරවයටමයි අයිති. ඒක බුද්ධ ගෞරවය. දැන් තේරෙන්නේ අපිට කොච්චර වැරදිලාද කියලා. අපිට කොච්චර දේවල් අමතක වෙලාද කියලා. අනේ ඒව දිහා බලනකොට මේ සිල් මෑණිවරු මේ වගේ පින්කම් වලට අත ගහන එකත් කොයිතරම් හොඳද? ආන්නේක සිහි කරලා තමයි මම මේ ධර්ම දේශනාව බාරගත්තේ. ගරු කළ යුතු අයට ගරු කරන්න ඕනේ, සත්කාර කළ යුතු අයට සත්කාර කරන්න ඕනේ. කාන්තාවන්ගේ කෝටියක් දුක් තෙවුල් සන්තාප අඬ වැඩියා සීදීයන්ට සිය දහස් වතාවක් වඳින්න පින්වතුනේ මහරහත් තෙරණින් වහන්සේලාන්ට. ඔයාලගේ දුක් ගෙවෙනවා, දුක් ගෙවෙනවා. එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාන්ට මඬේ වැතිරීදී විවරණ දෙද්දී බුදුරජාණන් වහන්සේ දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනාගතේ ගෞතම නමින් බුදු වෙනවා මේ සුමේද තාපසතුමා කියලා. එතනින් හිටපු සුමිත්‍රා කියන පරිබ්‍රාජිකාව තමයි යසෝදරා. ඇයදා නිල්මා නිල්මල් මිටි අටක් රැගෙන එතන හිටියේ. ඒ නිල්මානිල් මල් පුදලා ඒ බෝධිසත්වයන්ගේ පතිනිය වෙන්න පැතුවා. ඇහැගේ පැතුම ආවේ අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයකට යහ ඉඳලා. එදා ඉඳලා යම් මොහොතක සංසාර භව ගමනේ මහා බෝධිසත්වය මුණ ගැහුණොත් ඒ බෝධිසත්වයන්ගේම පතිනිය වෙනවා. ඒක තමයි සසර. හැම ජීවිතයකම මුණ ගැහෙන්නේ හැබැයි මුණ ගැහුණොත් පතිනිය වෙනවා. අපේ මහා බෝධිසත්වයන්ගේ නිවන් මඟට පාරමී පූර්ණේට යසෝදරා නිසා ලොකු ශක්තියක් ඉක්මන් වීමක් ආවා. මොකද දන් දෙන සංසාරේ දන් උයන්නේ යසෝදරා. කවදාවත් බෑ කියන්නේ. තමන්ගේ දරුවන් දෙද්දි ඒ දරුවන් දෙන්න දරුවන් බිහි කරන්නේ යසෝදරා. දරුවන් දන් දෙද්දි එපා කියන්නේ. පතිනිය දන් දෙද්දි දනට වස්තුවක් වන පතිනිය යසෝදරා. මාව දෙන්න එපා කියලා කියන්නේ. ස්වාමියා පැවිද්දට යද්දී ස්වාමියාගේ සිල් බිඳින්නේ නැහැ. ස්වාමියාගේ සිල් බිඳින්නේ නැති පතිනිය යසෝදරා. ස්වාමියා වෙනුවෙන් පතිවත රකින්න බිරිඳ යසෝදරා. යසෝදරාවගේ සංසාරේ ලස්සන ඇස් දෙකක් තිබ්බා. යසෝදරාවගේ මුළු සංසාරෙටම ලස්සන ඇස් දෙකක් තිබ්බා. ඒ ඇස් දෙකෙන් එකක් තමයි ඇය විවාහ වෙනකල් කවදාවත් අසංඛ්‍ය හතරකුත් කල්ප ලක්ෂයක් කවදාවත් විවාහ වෙන කල් චරිතය නසාගෙන නැහැ. කිසිම කාම දෙයක් සිදු කරලා නැහැ. අසංඛ්‍යයකුත් කල්ප ලක්ෂයක්. ඒත් කියනවා කුමරි බඹසර. ස්වාමියා මලාට පසු ස්වාමියා වෙනුවෙන් බඹසර රකින්නවා වෙන විවාහයකයන් නැතුව. ඒ බඹසර තමයි යසෝදරාවගේ එක ඇහැක්. අනිත් ඇස තමයි යසෝදරාවගේ විවාහ වෙනවා. විවාහ වුණාට පස්සේ ස්වාමියා හැර වෙන කිසි කෙනෙක් පතන්නේ නැහැ. එතකොට ඒක වැරදි කාමසෙවණින් වැළකීම පතිවෘතාව. ඒ පතිවෘතාව තමයි යසෝදරාගේ අනිත්‍ය. යසෝදරා ඒ සොඳුරු කුමරය මිහිමණ්ඩලී පය තැබුවේ බඹසරටත් පතිවෘතාවටත් හානි කරගන්න නැතුව. එක ජීවිතයක්ද දෙකක්ද තුනක්ද කල්පයක්ද දෙකක්ද කල්ප අසංඛ්‍යයකුත් ලක්ෂයක් කල්ප අසංඛ්‍ය හතරකුත් ලක්ෂය. එක විදිහටම සිල් රකින්නවා කියන්නේ ආශ්චර්යයි අද්භූතයි. ඒ යසෝදරා උත්තමාවියගේ පිරුම්පුරණ සංසාරයේ netසඟලේ වගේ නම් අරහත්වයට පත් වුණාට පස්සේ ඒ මහරහන් තෙරණියගේ නිකිලිස් බැල්ම කොහොම ඇතිද? පින්වතුනි ඒ යසෝදරා මහරහත් තෙරණිය ඉදිරි වැඳගෙන බලන් සිටින්ට ඒ යසෝදරා මහරහත් තෙරණිය ඉදිරි දනගසා ලෝභ නැතුව වඳින්ද ඒ නිත් කැළුමේ බැල්ම ලැබුණත් ආශිර්වාදයක් ආශිර්වාදයක්. ඒ යසෝදරා මහරහත් තෙරණියගේ මුව මණ්ඩල දෙස කාම භෝගී මිනිස්සු බලලා නැහැ කියනවා. මූණ දිහා බලන්න බෑ. එච්චර ප්‍රභාවක් එච්චර ආනුභාවයි එච්චර තෙදවත් මුව මණ්ඩල දෙස නොබලා සැදැහැ ගෞරවයෙන් ඌවසිවසියෝ දම්බෙදවා රාහුල මාතා යසෝදරාවන්ට. ඒ යසෝදරා රහන් තිරණය මාවතේ වැඩියාට පස්සේ ඒ රංවන් සිරිපාවලට පෑගෙන දූවිලි එකල මිනිස්සු අතට අරන් නලලේ තිලක තියාගත්ත කියනවා. නලලේ තිලක තියාගත්ත කියනවා යසෝදරා රහත් තිරණයට සිරිපාවලට පෑගුණ දූවිලි. සිරිපාවලට පෑගුණ දූවිලි. ඉතින් සංසාරේ ඒ උත්තමාවියගේ පිවිතුරු බව, පවිත්‍ර බව වචනෙන් කියන්න බෑ. අපි ඉස්සර සිද්ධියක් ගත්තොත් එක්තරා ජීවිතයක අපේ මහ බෝධිසත්වයෝ රජපෞලේ උපන්නා උදය භද්‍රජය. ඒ රජපෞල්ලේම වෙනත් බිසවකට දාව කුමරියක් උපන්න ඇගේ නම උදේ භද්‍රා. දැන් මේ කුමාරයත් රජමාලිගා වැඩෙනවා. හරිම සංසුන් සාන්තයි, ඒ වගේම නුවණින් යුක්තයි. කවදාවත් කාම සිතිවිලි ඇති වෙලා නැහැ. නමුත් මොවුන් තරුණ වියට පත් වුණාට පස්සේ අර උදේ භද්‍ර කුමාරයන්ට දෙමව්පියෝ කිව්වා, පුත්‍රය මේ රාජ පරම්පරාව අරාජික වෙන්න හොඳ නැහැ. ඒ නිසා පුතා ඔබ විවාහ වෙන්න ඕනේ. ඊට පස්සේ උදේ භද්‍ර කුමාරය කිව්වා, අම්මේ තාත්තේ නැත්නම් පියාණනේ මෑණියනේ මට විවාහ වෙන්න කැමැත්තක් නැහැ. එනමුත් බලකිරීම නිසා ඒ උදේ භද්‍ර කුමාරේ රත්තරණින් ජීවමාන වගේ රන්රුවක් ඇඹුවා. මෑණියන්ට පියාණන්ට කියා හිටියා, මේ රන්රුවසි කුමරියක් ලදොත් මම විවාහ වෙනවා. මුළු සකල ජම්බුද්දීපේම ඒ රන්රුවක්සේ සමාන ස්ත්‍රියක් හෙව්වත් ඒ ස්ත්‍රී හම්බ වුණේ නැහැ. අවසානයේ ඒ ස්ත්‍රී රුව රාජමාලිගාවේ රාජසභාවේ තබලා උදය භද්‍රා කුමරිය සර්වාභරණෙන් සරසලා ඒ රන්රුව ළඟට ගෙනාවට පස්සේ රන්රුව බොඳ වෙලා ගියා. උදේ භද්‍රා කුමරිය බෙබලීයා. එහෙනම් මොහොතක් හිතන්න, පිරුම් පුරණ සංසාරේ යසෝදරාව එතරම් ලස්සනයි නම් අවසාන ජීවිතේ පින් මෝරාගේ ජීවිතේ බෝසතුන්ට පතිනිය වූ ජීවිතේ ඈ රුවෙන් දෙවිනි වූයේ බෝසතුන්ට පමණයි. පිරිමින් අතර, ස්ත්‍රීන් අතර, සියලු දෙනා අතර ඇහැ දෙවනි වූයේ බෝසතුන්ට පමණයි. ඒ ලස්සන හිතක් තියෙන, ලස්සන රුවක් තියෙන යසෝදරාවන්ට වන්දනමාන කරන්ද ප්‍රමාද වූයේ ඇයි ඔබ? ඇයි ඔය කැහැටු ගැහිච්ච අත්වලින්, දිරාගිය අත්වලින්, දිරණ අත්වලින්, වැහැරෙන අත්වලින් සොඳුරු හිතක් තියෙන උත්තමාවට වැන්දි නැත්තේ ඇයි? ගරු කළේ නැත්තේ ඇයි? සත්කාර කළේ නැත්තේ ඇයි? මේ මනුස්ස ජීවිතේ වෙනසිලා යන්න දෙන්න එපා. ඔය කරදරවලින්ම පිච්චිලා යන්න දෙන්න එපා. ඔය දුක්වලින්ම යට වෙලා යන්න දෙන්න එපා. දුක නැමැති, ප්‍රශ්න නැමැති වලේ එරෙද්දි අත් දෙක උඩට ඇරන් යසෝදරාවට වඳින්න. ඒ උත්තමාවියට වඳින්න. ඊට පස්සේ ඒ පෙරුම් පුරණ සංසාරේ උදේ භද්‍රා කුමරිය රන්රුවට වැඩිය ලස්සනයි. එනිසා රාජ සභාවෙන් තීරණ වුණා ඇය වෙනත් රාජ මාතාවකගේ දියණියක් නිසා එකම මාලිගාවේ හිටිය උදේබද්‍ර කුමාරයාට විවාහ කරලා දෙන්න කියලා. අවුරුදු 16න් විවාහ වුණා. එකල මිනිසුන්ගේ වයස අවුරුදු 10-10යි. එකල මිනිසුන්ගේ වයස අවුරුදු 10-10යි. 10,000ක් ආයුෂ තියෙන කාලේ අවුරුදු 16න් විවාහ වුණා. විවාහ වෙලා ඒ දෙදෙනා එක ඇඳේ වාසය කරනවා. එක ඇඳේ නිදා ගන්නවා. රාග සිතක්වත් ඇවිල්ලා නැහැ. රාගයෙන් බලලවත් නැහැ. මේ විදිහට මේ සකල ජම්බුද්දීපේ අගරජ වෙලා උදේබද්‍ර රජුරෝ උදේබද්‍රා දේවිය සමඟ එක ඇඳේ බ්‍රහ්මචාරීව අවුරුදු 700ක් සැතපෙනවා. අවුරුදු 700ක් බඹසර. 7 පෙරලි පෙරලි වඳින්න පිරුම් පිරු ඒ රාහුල මාතා යසෝදරාවන්. එහිත් කොච්චර සුන්දරයිද ලස්සනයිද කැත නෑ. එහිදී කැත නෑ. කහට නෑ. පිළිකුල් බව නෑ. පහත් බව නෑ. ලාමක බව නෑ. බොළඳ බව නෑ. චපල බව නෑ. යසෝදරා මහරහත් තෙරණිය පිරුම් පුරණ ජීවිතේ එවැනි ගුණ පිරුවා. ඒ උදේබද්‍ර කුමාරයා රජතුමා උදේබද්‍රා දේවියත් කතිකාවතක් ඇති කරගත්තා. මොකක්ද ඒ කතිකාවත? දෙන්නගින් එක්කෙනෙක් කලින් මැරුණොත් එහෙම එයා ඇවිල්ලා කියන්න ඕන මං අහවල් තැන ඉපදුනා කියලා. දෙන්න කතිකාවතක් කරගත්තා. අවුරුදු 700ක් ගිය තැන හදිසි රෝගාබාධයක් ඇවිල්ලා උදේබද්‍ර රජුරෝ මිය ගියා. දැහැමි පාලනයත් බිසව සමග බ්‍රහ්මචාරිව හිටු පිම්බලයක් නිසා මැරිල්ල ගිහිල්ලා ඉපදුනේ සක්‍ර දේවේන්ද්‍රයා අතර. සක්‍ර දේවේන්ද්‍රයා වෙලා සක්දේව පදවිය ලැබුවා. සක්‍ර සම්පත්තියේ භුක්ති විඳිමින් ඒ සක්දිවිඳු බැලුවා මම මනුස්ස කොයි ලෝකෙ ඉඳලාද මෙතෙන්ට ආවේ? කලින් උදේබද්‍ර රජුරෝ වෙලා හිටපු සිද්ධිය පෙනුණා. පෙනිලා අර කතිකාව දක්කර ගත්තද? මොකද්ද ඒ? තමයි කලින් කවුරු හරි මැරුණොත් එයා ඇවිල්ලා කියන්න ඕන කියලා. දැන් අද ඔහොම කතිකාවතක් ඇති කරගත්තොත් කොහොමද? ඇවිල්ලා කියන අය නම් ඉන්නවා. ඒ කවුද? ප්‍රේතාත්ම. නිරේගේ හාට එන්න දෙන්නේ යමපල්ලෝ අයිනවා. කලාතුරකින් දෙව්ලොව යන්නේ දෙව්ලොව ආයුෂ වැඩි. මෙහි අවුරුදු 100ක් තවතිසාවේ එක දවසයි. ගිහිල්ලා දවස් දෙකක් ඉඳලා පරණෝන් දැකෝහෙද කියලා බලන්න මෙහි આવොත් අවුරුදු 300ක් විතර ගිහිල්ලා ඉදුණ අරයා 7-8 වතාවක් ඉපදිලා. ඉතින් ඒ කාලේ දීර්ඝ ආයුෂ නිසා අර සංදේවිඳු ටික මොහොතකින් හිතලා එනකොට ඉන්න උදේබද්‍රා. උදේබද්‍රා දේවිය රජුරුවන් ගෑවෑමෙන් රාජ්‍ය අනුශාසනා කරනවා. පින්වතුනි බඹසර රැකපු කාන්තාවක් ඉන්නවා නම් පවිත්‍ර ජීවිතයක් තියෙන කාන්තාවක් ඉන්නවා නම් එයාව මැඩ පවත්වන්න බෑ. පිම්බලේ මේ ජීවිතේම නෙමෙයි කලින් පුරුදු කරලා තියෙන පිම්බලේ තියෙනවා නම් එයාව තවත් කෙනෙකුට යටපත් කරන්න බෑ. ඒ නිසා ඒ යසෝදරාවෝ ඒ උදේබද්‍රාවෝ අභිම්බෝල වෙනත් රජෙකුට එන්න බැරි වුණා. මුළු රාජ්‍යයේම ඇමතිවරු කිව්වා විසූර්ණහංස ඔබ වහන්සේ රජකම් කරන්න ඒ අනුශාසනව අපි මේ විදිහට කරන්නම් කියලා. ඉතින් උදේබද්‍රා දේවිය තමයි අනුශාසනා කරන්නේ රාජිනී. ඒ යසෝදරා උත්තමාවය මේ ජම්බුද්දීපේ රජකම් කරලා තියෙනවා. රජකම් කරලා තියෙනවා දැහැමෙන්. මුළු ජම්බුද්දීපේ මිනිසු යටත් වෙලා ඉඳලා තියෙනවා යසෝදරාවට සසරේ. දැන් ඉතින් සියලු කාන්තාවන් අතර යසෝදරාව අග්‍රයි. සෑයක සිළුමිණක් වගේ. සාමාන්‍යයෙන් බිමේ ඉන්න අයට ලං වෙන්නවත් බෑ. බිමේ ඉන්න අයට ඒ සිළුමිණ අල්ලන්නවත් බෑ. ඒ උත්තමාවේ තරම් ගුණ කඳෙන් ඉහළයි. පතිවෘතාව නැතිවෙන්න නැතිවෙන්න, බඹසර නැතිවෙන්න නැතිවෙන්න, චරිතය කෙලෙසෙන්ද කෙලෙසෙන්ද ඒ ස්තූපෙන් ඈතට යනවා. ඒ ස්තූපෙන් ඈත නම් ඉන්නේ සිළුමිණ කෙසේ දකින්ද? පිවිතුරු දෙවියකට එන්ට පන්සිල් පද පහරක් ඉන්න. තමන්ගේ ස්වාමියා කොයි වගේ කෙනෙක් වුණත් කර්මානුරූපව මට ලැබිච්ච මනුස්සයා නෙව කියලා වතාවත් කරන්න. සංසාරී පිරිමේ ස්වාමියා නොවිච්ච කෙනෙක් නැහැ. සංසාරී ස්වාමියා නොවිච්ච කෙනෙක් නැහැ. සංසාරී ස්වාමියා මෙරිලා අඬපු කඳුළු එකතු කළොත් සතර මහා සාගරයේ ජලයට වැඩි වැඩි. ඒතර කොච්චර පිරිමි වෙනුවෙන් අඬලා තියෙනවද? සංසාරී දුවෙක් නොවුන පුතෙක් නොවුන කෙනෙක් නැහැ. එච්චර දරුවෝ වදන්න එච්චර පවුල් කෑවා. එහෙම වෙලා මේ හදවතේ බුරුබුරා නැගින රාගය ආසාව තවම සංසිඳෙන්නේ. ඒ ලෝකෝත්තර බුද්ධ වචනය මොහොතක් සිහි කරලා සංසාරයේ මේ හිතේ තියෙන පහත් අදහස් කවදාවත් සංසිඳෙන්නේ නැහැ. එනමුත් මේ ලෝකෙන් එතර වීම පිණිස මහා පතිවෘතාව රකින්නවා. මහා බඹසර රකින්නවා. මා මේ ඒ සඳහා පිළිසරණක් ගන්නවා කියලා හදවතින් දුවගෙන එන්න ඕන. යසෝදරා උත්තමාවිය ළඟට ඈ තමයි ඒ දුකට බෙහෙත් දෙන කෙනා. ඈ තමයි ඒ අඳුරට ආලෝකය දෙන කෙනා. ඈ තමයි ඔය පිපාසයට දියදහර උපද්දවන කෙනා. ඉතින් පින්වත්නි, අර උදේබද්‍රා කුමරිය රජ විසව රාත්‍රී කාලේ තමන් ගත කරන බඹසර ජීවිතයත් දැහැමි පාලනයක් ගැන හිත හිතා යහනේ සැතපිලා ඉන්න වෙලාවටම එක්තරා දෙවි කෙනෙකුගේ වෙස්ෙන් සක්දිවිඳු අහසේ පහළ වුණා. ඒ සක්දිවිඳුගේ අතේ ලොකු රත්තරන් තැටියක් තිබ්බා. ඒ රත්තරන් තැටිය පිරෙන්න රත්තරන් කාචි තිබ්බා. ඒ රන් තැටිය පුරා රංකාසි කහවනු සහිතව ඈ ඉදිරියේ සිටගත් දේවතාවා දෙස උදේබද්‍රා බැලුවා. උදේබද්‍රා එසැණින් රාජ ධෛර්යය උපදවාගෙන අහනවා, නුඹ කවුරු වුණත් කමක් නැහැ. එළවේලි පවුරු පදනම් ප්‍රාකාර සහිත කඩුගත් පුරුෂයෝ ඉන්න මේ රාජධානියයි මාගේ මාලිගාවට පැමිණෙන්න තරම් පා කවර හොද? කොහොමද යටහත් පහත් අර බැගෑපත් වෙලා අර අඳාගෙන ගතිය නැහැ. අනේ කියාගෙන වැක් ඔළුව කඩා වැටෙන ගතිය නැහැ. ඊළං අද දෙවොල් ඉදිරියේ කාන්තාවෝ හඳගෙන ඉන්න එක ඇත්ත දෙවියෝ පහළ වෙද්දී මේ යසෝදරා තුල නැහැ. කොහොමද? සරණ යන්න ඕනේ. වදින්න ඕනේ. ගිද්දර පින්තූරයක්වත් තියාගෙන වදින්න ඕනේ. පින්තූරයක් නැතත් මේ විශ්වේ පුරා පැතිරුණ මේ මුළු විශ්වයම දන්නා ගුණ කන ගුණ කඳ හඳුනන ඒ උත්තමා වෙනුවෙන් උත්තමා විය වෙනුවෙන් පහනක් හොදල්වන්න ඕනේ. මේ විශ්වයේ මෙතුමීගේ ගුණ දන්නවා. අර දෙවිය කියනවා මම ඔබගේ රාජ්‍ය සියලු ආරක්ෂාවෙන් යුක්තයි. එනමුත් මම දෙවියෙක්. දේව ඉරුදිහෙන් ඒ සියලු දේ මැඩගෙන ඔබ ළඟට පැමිණියා. ඉම්බා දේවතාව ඔබ කුමක් අරමුණු කරගෙනද මෙතෙන්ට පැමිණේ? කියනවා උදේ බත්රාන් දේවිය මම හරි කැමැති ඔබ සමඟ එකරයක් ගත කරන්න. මේ රත්තරන් තැටියත් මේ රංකහවන පොදියත් ඔබට පඳුරු විදිහටයි අරගෙන ආවේ. ඔබ මා සමග එකරයක් සිටින්න. ඉතින් කියනවා මේ එම්බා දිවිය නොඹ කවුද? මම මුළු හදවතින්ම බොහෝසේ අතිසින් පෙම් කළ මගේ උදේබද්දර රජුරු එක යහන්නේ සිටිද්දිනු අපිට කිලිසිතක්වත් ඇති වුන්නේ. ඔබ දිඹුල් ගහින් මල් හොයනවද? ඔබ දිඹුල් ගහින් මල් හොයනවද? ඒ නිසා වහාම මෙතන නොසිට ඵලයන් යන්න මෙතනින් කියලා ඵලව හැවේ. දිවිය අතුරුදහන්ව ගියා. දෙවෙනි දවසේ තේ විලාවටම රිදී තැටියක කහවන පුරවලා. පළවෙනි දවසේ මොකක්ද ගෙනාවේ? රන් තැටියක. දෙවෙනි දවසේ රිදී තැටියක මේ කහවන පුරවලා ගෙනල්ලා අහසේ ඉන්නවා. අහසේ ඉඳලා කියනවා මේ ලෝකේ තරුණ වුණ අය හරි ආසයි මේ කම්සප් විඳින්න. ඒ නිසා උදේ බත්‍රා දේවිය ඔබත් තරුණයි. මම දෙවි කෙනෙක්. ඒ නිසා ඔබ මගේ අදහසට කැමති වෙන්න ඕන. මං අද ඔබට ගොඩාක් වස්තු ඇරන් ආවා. උදේ බත්‍රා දේවිය කල්පනා කළා මේ මම කතා ඊයේ කතා කරපු නිසා තමයි මේ දෙවිය ආයෙන්නේ. මං අද කතා කරන්න හොන්නේ නැහැ කියලා අහක බලාගෙන හිටියේ. උදේ බත්‍රා දේවිය අවධානයේ යොදවන්නේ නැහැ කියලා ඒ දෙවිය අතුරුදහන් වෙලා ගියා. තුන්වෙනි දවසේ පිත්තල තැටියකට කහවණු ටිකක් පුරවගෙන ආයහසේ ඉල්ලේ ඉන්නවා. පළවෙනි දවසේ මොකද්ද? රන් තැටියා. දෙවෙනි දවසේ රිදී තැටියා. තුන්වෙනි දවසේ පිත්තල තැටියා. එතකොට අර උදේ බද්‍රා දේවිය මේක දැකලා උදේ බද්‍රාන්ට හිතුණා ඇත්තට මේ අමුතු දෙවියෙක් නේ කියනවා. දෙවිය කාන්තාවකගේ හිත ගන්න නම් මේ ලෝකෙ මිනිසු කරන්නේ තව තව වස්තුව වැඩි කරනවා. දෙන පඳුර තව තව වැඩි කරලා යාගේ කැමැත්ත ගන්න බලනවා. ඒත් ඔබ හරි මෝඩයි නේ. ඔබ දවසින් දවස වස්තු අඩු කළා. එතකොට අර දෙවිය කියනවා නෑ දේවි මම මෝඩ නැහැ. මම ධනේ අපතේ යවන කෙනෙක් නෙවෙයි. දේවි ඔබ පළවෙනි දවසේ තරුණයි. දැන් ඊයේ වෙනකොට ඔබ එක දවසකින් වයසට ගිහිල්ලා. ඉතින් අර තරුණ කාලේ ඒ තරුණ කෙනා වෙනුවෙන් දෙන වස්තුව වයසක ගිය කෙනා වෙනුවෙන් දෙන්න බෑ. ඒ නිසා මේ මිනිසුන්ගේ ආයුෂ වර්ණය දවසින් දවස දිර දිරා යනවා. ඒ නිසා ඔබගේ වටිනාකම දවසින් දවස අඩු වෙනවා. මම හරියටම ගණන් බල්ල තමයි කිව්ව ගෙනාවේ. දැන් හිටාවොත් කොළපතකට ගේන්නේ. හරි නැද්ද කතාව? ඇත්තටම අපේ උන්න මේව තේරෙන්නේ නැව. සාමාන්‍යයෙන් කොල්ලන්ද කෙල්ලන් දවසින් දවස වටිනවා. දෙවියන්ද කෙල්ලන් දවස දවස වටිනාකම අඩු වෙනවා. ඇයි? තරුණකමෙන් සේවෙලා, පාටින් සේවෙලා, ආයුෂයෙන් සේවෙලා. අර ඒ පැනැති කතාවට, නුවණැති කතාවට යසෝදරාව කන් යොමු කළා. උදේ බද්දරා අහනවා, හරි අගේ ඇති කතාවක් නේ කිව්වේ. ඊට පස්සේ අර දෙවියන් කියනවා, මේ ජීවිතේ ඉක්මනින්ම දිරලා යනවා, වයසට යනවා. දිරලා වයසට යද්දී මේ ලෝකෙන් පිටක් පිළිසරණක් නැහැ. අවසානයේ ඔක්කොම අතෑරලා යන්න සිද්ධ වෙනවා. කාටත් මේ ලෝකේ අතාරින්න සිද්ධ වෙනවා. මේවා කියනකොටම උදේ බද්දරාවට තේරුණා, මෙයා මාව පොළඹව ගන්න ආපු කෙනෙක් නෙවෙයි කියලා. කිව්ව, ඇත්තටම දෙවිය ඔබ කවුද? ඊට පස්සේ කිව්ව, උදේ බද්දරා මම තමයි ඔබගේ කලින් ස්වාමියා, උදේ බද්දර රජුරෝ. දැන් මම ශක්ති විඳවිලා ඉන්නේ. උදේ බද්දරා ගොඩාක් ඇඬුවා. ওই යසෝදරාවන්ට සංසාරේ තිබ්බ පුදුම සංස්කාරය තමයි ඇය ගොඩාක් ස්වාමියා වෙනුවෙන් ඇඬුවා. ඇගේ ස්වාමියා වෙනුවෙන් අඳපු කඳුළු එකතු කළොත් ඒකත් වෙනම සාගරය. ඒකත් වෙනම සාගරය. කවදාවත් ස්වාමියාට සාප කළා නෑ. තෝ නොදකින් කියලා නෑ. කවදාවත් තමාව අතෑරලා ගියා. තපසට ගියා. මේ මිනිහා ගියා නෙව කියලා නෑ. යසෝදරා එහෙමයි. එදා සිදුවක් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ මොහොතින් දැස් පියාගෙන සිටුවේ, සිදුවත් කුමරුන්ට මාව සිහිනෙන්වත් නොපෙනේවා, ඔහුගේ සීලය බිඳෙහි කියලා. ඔහුට මොහොතක් හරි මාව ගැන හිතිලා ගිය ගමන ප්‍රමාද වෙයි කියලා. සිහිනෙන්වත් මාව නොපිනේවා. තමන්ගේ ස්වාමියාට සියලු ආරක්ෂාව ලැබේවා කියලා, ගව්වෙන් ගව්ව දිවමාලිග පහළ වේවා කියලා කිව්වා. ඉර මඬල දිහා බලාගෙන ඉරට කිව්වා, මගේ ස්වාමියා වඩින ප්‍රදේශයට රැස්මාලා අඩු කරන්න කිව්වා, රශ්මි දෙනේ කියලා. ඈ සාප කළේ. ඇත්තටම කසාද වැඳලා මනුස්සයන්ට තෝ නොදකින් කියලා කියන්නේ නැතුව මෙරෙන කල්ලින්ද පුළුවන්. අනේ මේ මිනිහෙක් බැඳගෙන මං කරගත්ත දෙයක් කියලා නොකියන්න පුළුවන්. මිනිස්සු මැද අවලාද නොනඟා ඉන්න පුළුවන්. අනිත් පිරිමිත් එක තමන්ගේ ස්වාමියා සසඳන් නැතුව ඉන්න පුළුවන්. ඒ හිත යසෝදරාවන්ට ළඟයි. ඔවුන් සිලුමින ලකයි. මේවා කියන්නේ ඔබ දුකටපත් කරන්න නෙවෙයි, මේ උත්තමාවේ සරණ යන්න. විශාල ආලෝකයක් තියෙන තැන ඉන්න අපිටත් ඒ ආලෝකය නිසා එළිය තියෙනවා. ඒ එළියෙන් අපිටත් වැඩක් කරගන්න පුළුවන්. ඒ වගේ පින්වතුනි, මේ උත්තමාවියගේ ගුණ නැමැති රශ්මි ධාරාව ළඟට එන්න. ඒ රශ්මි ධාරාවෙන් අපේ අඳුරත් නැති වෙනවා. යසෝදරාව ඔය හදවතට ලං වෙන්න ඔය හදවත උත්තම වෙනවා. මොකද ඇගේ යාළුවා තුන් ලෝකෙටම උතුම්ම කෙනෙක්. ඒ නිසා ඇසුරු කරන කෙනා පූජනීය වෙනවා. ඔය හදවත එක තැනක් හදලා දෙන්න යසෝදරා උත්තමාවියට. ඉතින් මම කියාගෙන ගියේ ඒ දෙවියන් ඉදිරියේ ගොඩාක් හඬලා කිව්වා, ස්වාමීන් ඔබ ගිය ගමනට මාවත් එක් කරගෙන යන්න, මාව මෙහි තනි කරලා ගියන්න එපා. මේ සෑම සම්පතක්ම තියෙද්දී මට ස්වාමියා නැති දුක වෙනම දැනෙනවා. දැන් බලන්න මේ පවුල් කාලද, පවුල් කාලද, දරුවෝ හදලද, තමන්ගේ ස්වාමියා කියන නාමය, හදවතේ තියෙන ආදරේ, ප්‍රේමය, සෙනෙහස හදවතින් ලං වුණාම එහෙම තමයි. හදවතින් ලං වුණාම ඇඟට පෙරේතකම් කරන්නේ. ඊට පස්සේ මොකද වුනේ? අර මේ සද්දවිඳු කියනවා, දේවි ඔබ එන්න, හැබැයි මනුස්ස කයෙන් නෙවෙයි, දෙවියෙක් වෙලා එන්න. ඔබ සිතින් කයෙන් වචනින් වැරදි කරන්න එපා. ඔබ ගොඩාක් දන් දෙන්න, ඊළඟට ගොඩාක් හිත සංයමයට පත් කරගන්න. මනුස්ස ලෝකයේ ආයුෂ දෙවියන් එක්ක බලනකොට එහෙ මෙහෙ බලනකොට ආයුෂ ඉවරයි. දැන් දෙවියෙක් මේ බලලා මෙහි බලලා මෙහි බලනකොට මිනිසුන්ගේ ආයුෂ ඉවරයි. එසැනින් මිනිසු මැරෙනවා. ඉතින් ඒ නිසා මේ දිරණ සරණක් නැති, මේ ජීවිතයට ආස කරන්න නැතුම් පුළුවන් තරම ඉතුරු කාලේ පින් කරගන්න කිව්වා. ඔබ බලවත්තුම ආසයි නම් තව තව පින් කරන්න. උදේ බන්තරා ඔය පැවිදි වෙන කියලා උපදෙස් දීලා අතුරුදහන් වෙලා ගියා. ඒ දේවි පවෝදාම ඇමතිවරුන් රාජ්‍ය පවරලා රාජ්‍ය උද්‍යානයේ පැවිදි වුණා. ඉතුරු කාලෙම පැවිදි බවින් ගත කළා. ඉතුරු හිතන්නකෝ, දැන් අද කාලෙ හැටියට දැන් අපේ මේ සීල සුබද්දාරාමේ ලොකු මෑණියෝ පැවිදි වෙලා අවුරුදු 50ක් දැන්. අද කාලෙ හැටියට ලොකු කාලයක්. අපි ගරු කරනවා ඒ කසාවත් දරාගෙන මේ ශාසනයට කැමැති, ශාසනයේ නිවන් දකින්ද ඒ කාලේ කැප කරන එකට. ඒ කාලේ අවුරුදු 16න් විවාහ වෙලා අවුරුදු 700න් ස්වාමියා මැරුණේ. එතකොට සාමාන්‍යයෙන් අවුරුදු 800ක් යවමුකෝ, 1000ක් යවමුකෝ. ඒ කාලේ ආයුෂ 10,000යි. අවුරුදු 9,000ක් මහන වෙලා හිටියා. අවුරුදු 9,000. ඒ උදේ බද්‍රා උත්තමයි. ඊට පස්සේ ඈත් දිවියෙන් අතර ඉපදුනා. මේ විදිහට ජාතක කතා ගත්තොත් ජාතක කතාවෙන් කතාව ඒ යසෝදරාවගේ ගුණ කඳ මෙතකයි කියලා කියන්න බෑ. ඒ යසෝදරා උත්තමාවගේ සංසාරේ ස්වාමියාට අනතුරු වෙද්දී සත්‍යක්‍රියා කරලා සක්දිවිඳුගේ ආසනේ උණු වෙලා සක්‍ර දේවේන්ද්‍රයා එතෙන්ද පැමිණෙනවා. ස්වාමියා වෙනුවෙන් සක්‍රයාගේ ආසනේ උණු කරවපු ජීවිත අසංකේයයි. සක්දිවිඳු දාසකමට ගත්ත මේ ලෝකේ එකම ස්ත්‍රිය යසෝදරා රහත් දෙරණියක සසර. මේ පඬුපුල් ආසනේ සක්දිවිඳුගේ අසංකේය වාරයක් උණු වෙලා තියෙන සංසාරේ යසෝදරා නිසා. ඊළඟට තපස් රකින්න ස්වාමියා සමග තමන් තපසට යනවා. සමහර වෙලාවට ස්වාමියා තපස් රකින්නකොට භාවනාවේ අරින් සිංහෙක් හරි කොටියෙක් හරි ඇවිල්ලා කුරුමානම් කරලා දැන් තාපසයාව ගිලගන්න පනිනවා. අරින් තාපසින් නහන්සේනවා. තාපසිය එනවා. ඒතර තාපසියට පේනවා අරින් කොටියක් පනිනවා ස්වාමියා ළඟට, තාපසයා ළඟට කියලා. ඒ කොටියයි ස්වාමියායි අතරට ඈ පැනලා තමාව කොටියට ගොදුරක් වෙලා ස්වාමියාව බේරපු ජීවිත අසංකේයයි. අසංකේයයි. බුදුරජාණන් වහන්සේට ඔබ ගෞරවයි නම් පෙරුම් පුරණ සංසාරේ එකට ආපු යසෝදරාව අමතක කරන්න එපා. නොකරපු වැරදිවලට අහුවෙලා ස්වාමියාව දඬුවම් දීදී ගෙනියනවා. ගෙනියනකොට තමන්ගේ කනකර ආභරණ ඔක්කොම ටික අකුලලා අර වදකයන්ට දීලා ස්වාමියාව අතින් අරගෙන ඈතට ඈතට ගිය ජීවිත, ස්වාමියාව බේරගත් ජීවිත අසංකේයයි. ගණන් කරන්න බෑ. එච්චර යසෝ. ඊට පස්සේ තමාව දනට දෙද්දී ඔන්න දානෙට දෙනවා. අර විස්සන්තර ජාතකේ මද්දී දේවිය දන් දුන්නා වගේ. සමහර ලාවට එදාට ඇවිල්ලා තියෙන ජූජක බමුණෙක් නෙවෙයි, යක්ෂේ. ඒ යක්ෂයා අර දනට දෙන පතිනිය අරගෙන ගිහිල්ලා මෙහෙම අද්දකේ තියාගෙන යක්ෂරුව මවාගෙන කටින් චර චර ගාලා හපල කනවා. යක්ෂයාගේ දත්පාරක් දත්පාරක් ගානේ මාගේ ස්වාමියාට බුදු බව ලැබේවා කියලා ඈ පැතුව ජීවිත අසංකේයයි. අසංකේයයි. අසංකේයයි. ස්වාමියා දනට දීලා දොඩ ඇරගෙන යන්නේ වහල් කමට. ගිහිල්ලා වළං හොදන්න දෙනවා. ස්වාමියා දනට දුන්න නිසා වහල් කමට ගිහිල්ලා වළං හොදද්දි හොදන හොදන වළඳක් ගානේ ස්වාමියාට බුදු බව පැතූ ජීවිත අසංකේයයි. අසංකේයයි. තමන්ගේ දරුවෝ තමන් නැති වෙලාවේ දනට දීලා ජූජක බමුණාට ජාලිය කන්න ජිනා දුන්නා වගේ. ස්වාමියගෙන් ඇවිල්ලා අහනවා, කෝ මගේ දුව, කෝ මගේ පුතා? දේවී, ඒ දෙදෙනා දනට දුන්නා කියනකොට අද්දික දෝති දෑත නලලී තියාගෙන සාදුකාර දීපු ජීවිත අසංකේයයි. අසංකේයයි. ගණන් කරන්න බැහැ. තමන් දනට වස්තුවක් කොරා ස්වාමියා දන් දෙද්දී තමන් දන් එව්වා. ස්වාමියා සිල් රකිද්දී තමන් සිල් රැක්කා. ඒ උත්තමාවේගේ ගුණ කඳානන්තයි. ඒ ප්‍රඥාවන්තයි. ඔච්චර ස්වාමියාට ආදරෙන් ඉඳලා අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් ජීවිත සසර පුරාවට එකම දවසක්වත් ස්වාමියා නිසා ප්‍රේතෙක් වෙලා නැහැ. ප්‍රේත ආත්ම භාව නැහැ. අද ස්ත්‍රීන්ට ආශාවෙන් මැරෙන පිරිමි පිරිමි ඒ ස්ත්‍රීන්ගේම අසූචි බොක්කේ පණුව වෙලා උපදිනවා. අද කාලේ පිරිමි ස්ත්‍රීන්ගේ අසූචි බොක්කේ පණුවන් වෙච්ච ජීවිත අසංකේයයි. පිරිමින්ට ආශාවෙන් ඉඳලා මැරෙන ස්ත්‍රීන් ඒ පිරිමින්ගේම අසූචි බොක්කේ අසූචි අතර පණුව වෙලා උපදිනවා. එවැනි ජීවිත නම් අසංකේය. සමහර වෙලාවට ඔළුව අත ගන්නකොට කොන්්ඩ අතරින් අතට අහුවෙන උකුණා ලේන්ඩිත්තා තවත් ජීවිතයක ඔබට පෙම් කරපු කෙනෙ. ඒ ප්‍රේමේ නියපොතු දෙකට චප්පවෙල යනවා. ඒ කතාව කවුද කියන්නේ? ඒ සසර ගමන දිගහැර දෙන්නේ කවරුන්ද? මේ සංසාරයේ ප්‍රේම බන්ධන, කාම බන්ධන, ස්ත්‍රී පුරුෂ බන්ධන ඔය විදිහට යන්නේ. ඒවාගේ සසරක ප්‍රේතෙක් නොවී පතිවෘතාවෙනුත් බඹසරනුත් ස්වාමියාට පවන් සැලූ පතිනේ යසෝදරා. යසෝදරා. ඉතින් මේ විදිහට සංසාර ගමනේ බොහෝ පින් කළා. ඇය ගොඩාක් කුසල් කළා. ඊට පස්සේ පින්වතුනි එදා චන්ද කින්නර ජාතකේ සඳ කිඳුරා වැටි ලේවිලක් මැද ඉද්දී මුළු හිමාල පර්වතයේම මල් වැටෙනකල් ඇ ගිගුම් දෙන හැඬුමක් කළා. ඇඬුවා. ඇගේ ඇස්වලින් කිඳුරාගේ ශරීරයේ ලේ සේදී ගියා. ඇත්තටම මැරුණ කිඳුරාට පණ දුන්නේ යසෝදරා. ස්වාමියාට පණ දීලා දෙනවා. එවැනි ජීවිත අසංඛේයයි. එවැනි ජීවිත අසංඛේයයි. ඉතින් එදා සිදුහක් කුමාරයා ගේ ප්‍රිය පත්නිය වෙලා සිදුහක් කුමරු අභිනිෂ්ක්‍රමණය කළාට පස්සේ ස්වාමියාගේ දුක හිතන්න කැමති නැහැ. වනේ ගොසින් මල් යහනක නිදනවාද? ඇයි කැමති නැහැ තනකොළ ගොඩක් උඩ ඉන්නවා කියලා හිතන්නවත්? වනේ ගොසින් මල් යහනක නිදනවාද? ඊළඟට මගේ දෙවියන් හතර කොනේ මුර කරනවාද? තනියෙන් ඉන්නවා කියලා හිතන්න කැමති නැහැ. ඊළඟට මගේ ඇත් රජිඳු මයි අර බය තැති ගැනීම තියෙන කෙනෙක් විදිහට නෙවෙයි ස්වාමියාව දැක්ක ඇත් රජෙක් විදිහට. මේ විදිහට යසෝදරාවතී කවි සිහියට අරන් ඒ උත්තමාවේ ඉදිරියේ සිහි කරනකොට හරියගේ. ඉතින් බෝධිසත්වයන්ගෙන් කවදාවත් ඒ උතුම් පිවිතුරු ප්‍රේමයට හානියක් කොනේ නෑ. හැබැයි බෝධිසත්වයෝ පෙරුම් පුරුව සංසාරේ අභිනිෂ්ක්‍රමණය කර කර අභිනිෂ්ක්‍රමණය කර කර පෙරුම් පිරුව අසංකේය හතරක ආදරයක් තියෙන පතිනියක් සිහිනකින්වත් වරදක් නොකරන පතිනියක් අවසන් ජීවිතය අත්හැරල යන එක ලීසි නෑ. ඉදාට කඳුලක් නොසලා අත්හැරල යන්ද මගේ බෝධිසත්වය සංසාරෙම පෙරුම් පෙරුවා. නැත්තම් ඔය අත්හැරීම කරන්න බෑ. අපි අපි ආදරෙන් ඉන්න අය වෙන් වෙනවට කැමති නැත්ති අසංකේය හතර ප්‍රේමෙන් ඇවිල්ලාද? සිතිවිල්ලකින්වත් අපිව නොරිදවලාද? කොච්චර හිත රිදි රිදි, කොච්චර රණ්ඩු සරවල් වෙවි, කොච්චර දුක් විඳ විඳක් අපි ළඟ ඉන්න අය අපෙන් වෙන් වෙනවට අපි කැමති නෑ. අපිට ඒක හිතන්නත් අමාරුයි. අච්චර ආදරය, අච්චර පිවිතුරු ප්‍රේමයක් තියෙන යසෝදරා එදාම උපන් දරුවා, එදා අභිනිෂ්ක්‍රමණය කරන්ට සංසාරයේ ගොඩා පෙරුම් පිරුවා. ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේ බුදුගුණ විස්තර කරනවා. මේ මිහි මඩල අනිත් පැත්තට කැරකුණා. ඉර අනිත් පැත්තට කැරකුණා. මහ බෝධිසත්වයෝ අභිනිෂ්ක්‍රමණය කරන ගමන ඉස්සරහටම තමයි. පෙරුම් පෙරවා. ඒ වගේ යසෝදරා වගේ එච්චර ගුණ ධර්ම තියෙන පතිනියක් ලබන්න සුදුසුම මහ බෝධිසත්වය විතරයි. ඔයාලා දැන් යසෝදරාව ගැන හිතනකොට මේ බණ අහනකොට සමහර පිරිමි හිතන්න පුළුවන් අනේ ඔහොම කාන්තාව නැහෙනේ කියලා. ඇයි එහෙම කාන්තාව නැත්තේ? ඔයාලා බෝසත් ගුණ නැති නිසා. යසෝදරාව කම්බින්නේ බෝධිසත්වයන්ට විතරයි. ඉදිරි බෝධිසත්වයන් ගුණ අහනකොට කාන්තාව කල්පනා කරනවා අනේ ඔහොම ගුණවත් පිරිමින් අපිට නැහැ. ඕ ඇයි ඔබ යසෝදරාවක් නොවන නිසා. බෝධිසත්වෙක් කම්බ වෙන්නේ යසෝදරාට. ඒ නිසා උත්තමයන්ට වඳිනවා මිතක්කා. අපේ ජීවිතවලට සසඳන්ට එපා. අපි මේ පවුල් ප්‍රශ්න අතරට වදාගන්න එපා. අපි මේ විස්තර කියන්නේ ගුණ කියන්නේ අපිට වඩා උතුම් විදිහට පේන්න ඕන නිසා. සත්‍ය ගුණකන්දම කියනවා ඒ උත්තමාවිය ළඟ අපි දාසෝ වැටෙන කල් මිසක්ක තමන්ගේ මනුස්සයා දිහා බෝධිසත්වෙක් විදිහට බලන්න එපා. සාමාන්‍ය මිනිසු නිසා අඩුපාඩු තියෙනවා. තමන්ගේ බිරිඳ දිහා යසෝදරා විදිහට බලන්න එපා. මිනිස්සු විදිහට අඩුපාඩුකම් තියෙනවා. මේ උතුම් උත්තමාවියන්ට වැඳ වැඳ ගරු කර කර ටික ටික ගුණධර්ම පුරුදු කරගන්න. ඒකට අපේ ජීවිතයේ තියෙන්න ඕන සමාව දෙන එක. මිනිස්සුන්ගෙන් වැරදි වෙන්න පුළුවන්. අපි සමාව දීලා ආයත්වතාවක් හැදෙන්න දෙමු. වරදක් වුණාම ඉවසමු. හැදෙන්න අවස්ථාවක් දෙමු. කවද වෙනකල් දෙනවද? අපි එයාට මැරෙනකල් දෙමු. මැරෙනකල් අවස්ථාව දෙනවා හැදෙන්න. සමාව කොච්චර කාලයක් දෙනවද? සමාව දෙනවා දිවිති පිනතුරු. එච්චරයි. අපිට මේ එක එක සංසාරයෙන් එක එක ආපු ජීවිත කඹවලින් ගෙට ගහලා වගේ රකින්න බෑ. මොකද කරන්නේ? ඒ නිසා තුන් ලෝකේම වෙනස් වුණානේ මේ උත්තමාවියෝ. සසරින් එතරට වැඩියා. සුදුසුයි. ඒ වගේ ගුණ තියෙන අය සසරින් එතරට වඩින්න සුදුසු නැද්ද? සුදුසුයි. රහත් වෙන්න සුදුසු නැද්ද? සුදුසුයි. බුද්ධ කාලේ උපදින්න සුදුසු නැද්ද? සුදුසුයි. ආකාංශි ප්‍රාතිහාර්ය පාන්න සුදුසු නැද්ද? සුදුසුයි. ඉරහඳ අතගාන්න සුදුසු නැද්ද? සුදුසුයි. ඒ උත්තමාවියන්ගේ පරිනිර්වාණයේදී මහ පොළොව සලිත වෙන්න බැරිද? පුළුවන්. ඒ උත්තමාවිය වෙනුවෙන් ආස උසට සෑයක් හැදුනොත් ඒ සෑය වැඩිද? නැහැ. ඉසෙල්ලු වැඩි නෑ. ස්වාමියා වනි සැතපෙන බව අහලා තමන් සිරියාන්ෙන් බැහැලා පැදුරක සැතපුණා යසෝදරා. කේස කලාපය කඩුවෙන් සිඳ බව චන්නගෙන් අහලා තමනුත් කඩුවෙන් කිස් පැටිය කැපුවා යසෝදරා. ඇඳගත්තේ කසාවතක් කියලා චන්නගෙන් අහලා කසාවතක් දරුවා යසෝදරා. එක වේලක් වළඳනවා කියලා අහලා තුන් වේලට රජබුජුන් තියෙද්දී උත්තමාවියේ යසෝදරා එක වේලක් වළඳනවා. බවුන් වඩන බෝධිසත්වයන්ට සිත්පත පතා මෙත් වැඩුවා යසෝදරා. රාහුල කුමරුට අම්ම කෙනෙක් වුණා යසෝදරා. තාත්තගේ සෙනෙහසක් දුන්නා යසෝදරා. රාහුල කුමරුන් ඉදිරියේ වැටෙන කඳුළු පිසදාගත්තා යසෝදරා. එහිමයි යමක මහ ප්‍රාත්‍යහාරි පාන වෙලාවේ ඒ නොදුටුවත් ඒ යසෝදරාව යහන් ගබේ කැබී සිට බුදුරජාන් වහන්සේ වටින කල බලා හිටිය. රාජමාලිගාවේ දානෙට වැඩලා මගේ හිතේ කහටක් නැත්තා. ඒ භාග්‍යතුන් වහන්සේ මා ළඟට වදීවි කියලා හිතුවා යසෝදරා. කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ නෙවෙයි කාගෙත් තියෙනවා තමන්ගේ හොඳකමට අගයක් ලැබෙනවා. තමන් නොකරපු දෙයක් නොසිතපු දෙයක් කවුරු හරි කිව්වොත් ඒක හදවත පසාරු කරගෙන යනවා. ඒක ලොකු වේදනාවක්. ඉතින් යසෝදරා තමන්ගේ පෙවිතුරුකමම හිතුවා. සාරිපුත්ත මොග්ගල්ලානුත්තමයන් වහන්සේලා පිරිවරාගෙන මගේ බුදුරජාන් වහන්සේ සුද්ධෝදන රජුව සමග යසෝදරාවන්ගේ යහංගෙබට වෙලියා. සත්වසරක් නොදුටු ඒ බුදුරජාණන් වහන්සේ දුටු යසෝදරාවන්ට සිහිලව ගන්නට බැරි වුණා. මහත් හඳි කපිලවස්තුවේ මාලිගාව දෙවනක් කරවමින් හඬාගෙන මේ ඉන්නේ ලෞතුරා බුදු කෙනෙක්නේ කියලාවත් හිතාගන්න බැරුව බුදුරජාණන් වහන්සේ සිරිපා තදින් අල්ලගෙන ඇඬුවා. සිරිපා මත හිස තබාගෙන ඒ කඳුලින් සිරිපා දෙවුනා. බුදුරජාණන් වහන්සේ අඬන්න දුන්නා. යම් මොහොතක බුදු සිරිපා ස්පර්ශ වූ නැත්තන් ඒ යසෝදරාවට ඒ හදවත පැලෙනවා. එහෙම ආදරය අඬලා අඬලා අඬලා සිහි ආවට පස්සේ එසැනින්ම තේරුණා මේ බුදුරජාණන් වහන්සේ නම. සෙනෙකින් ඈ පස්සට වරා වෙච්ච වරදට සමාව දෙන්න කියලා සුද්ධෝදන රජුව යේලිය වෙනුවෙන් ගුණ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ යසෝදරා සසරේ පටන් ගුණ පුරුදු කරපු කෙනෙක් කියලා ඡන්ද කින්නර ජාතකේ වදාලා. පසුවදා දනට වඩිද්දී තමයි රාහුල කුමරුට බුදු සමිඳුන් පෙන්වා නරසිය ගාථා කියවි. චක්කවරංකිත රක්ත සුපාදෝ. දැන් කොහොම හිතෙයිද උපන් දවසේම දරුව දාලා ගිය තාත්ත කෙනෙක් දකින්නකට අවුරුදු 7කට පස්සේ අම්ම කෙනෙක් පුතාට තාත්ත පෙන්ල මොනෝ කියයිද? අන්නරක තමයි. තෝ ඉපදුන දවසේම දාලා ගිය යන්නේ නැහැ. කියනවා පුතා යසෝදරාව කියනවා පුතා අර ඉන්නේ නුඹගේ පියා. ඔය පියාගේ සිරිපතුල තියෙනවා චක්‍ර ලක්ෂණයන්ගෙන් සමන්විතයි. ඈ තමයි බෝසත් අවදී පාමැඬුවේ සිරිපා සුවඳ පැනියෙන් දේව්වේ. ඈ චක්‍ර ලක්ෂණය දන්නවා. රත් පැහැයින් සිරිපා යුග දිගලෙන සිරිපාවේ බොහෝ මගුල් ලකුණු තියෙනවා. ඇහි බෙම දෙකක් වගේ නුඹගේ පියාට මේ දේදුණු යුගලක් වගේ ඇහි බෙම දෙකක් තියෙනවා. ඒ අතර ඌර්ණ රෝම ධාතුව තියෙනවා කියලා බුදු කෙනෙක්ගේ සම්බුදු සිරුර දිතිස් මහා පුරුෂ ලක්ෂණ 80 90 සහිතව පුතාට විස්තර කළ දුන්නා. ඒ නුඹේ පියා අර තරු පිරිවරාගෙනෙන සඳ මඩල නොඹගේ පියා. සිංහයම් පිරිවරාගෙනෙන කේසර සිංහයා වගේ ඔය ඔබේ පියා. මහා මංගල හත්තියා වගේ ඇත්ත රජු වගේ ඔය ඉන්නේ ඔබගේ පියා. බිරිඳකට ස්වාමියෙකුට කියන්න පුළුවන් උතුම් වර්ණනා තවත් තිබේද? මේ තුන් ලෝකේ ස්වාමියාට වැඩියෙන් ප්‍රශංසා කරපු උත්තමාවේ කවුද? ස්ත්‍රී රත්නේ යසෝදරා. මේ ලෝකේ තුන් ලෝකේ ස්වාමියාට බැනවැදුන් නැති ස්ත්‍රිය කවුද? යසෝදරා. මහත් ගුණ කඳ, මහත් ගුණ කඳ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න අවසර ඉල්ලුවා මහා ප්‍රජාපති උත්තමාවය. තුන් වතාවක් බුදුරජාණන් වහන්සේ එකට පා කෙවුවා. හතරවෙනි වතාවේ කපිලවස්තු ඉඳලා විශාලා මහනුවරට ශාක්‍ය කෝලී කුමාරිකාව සහිතව කිස් රැටිය කපාගෙන කසාවත් දරාගෙන පැවිදි වෙන්න යද්දී යසෝදරාවත් එන්න හදද්දී ප්‍රජාපති එපා කෙවුවා. හේතුව ඒ ගිහි ජීවිතේවත් ස්වාමියාගෙන් යමක් ඉල්ලලා නැහැ. ස්වාමියාගේ මූණ බල්ලා කතා කරලා නැහැ ගිහි ජීවිතේවත්. එහෙනම් සම්බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා පැවිද්ද ඉල්ලන්නේ කොහොමද? සම්බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරන්නේ කොහොමද? යසෝදරාවට ආරංචි වුණා ප්‍රජාපති උත්තමාවිය සහිත 500ක් කාන්තාවන්ට පැවිදි බව ලැබුණා කියලා. ඒ ආරංචි වෙලා කපිල වස්තු ඒ වෙනකොට දේවදත්ත මහණ වෙලා. ඒතර දේවදත්තයි යසෝදරා විතරයි මේ කෝලිය රජුරුවන්ගේ දරුවෝ. එතකොට ඒ කෝලිය ජනපදයේ තිබ සියලුම ධනෙ අයිති යසෝදරාට. ශාක්‍ය ජනපදයේ සුද්ධෝදන රජතුමාගේ පුතාලා නන්ද කුමාරයා පැවිදි වුණා. ඊළඟට රාහුල කුමාරයනුත් පැවිදි වුණා. සිද්ධවත් කුමාරයත් පැවිදි වෙලා. එතකොට ශාක්‍ය ජනපදයේ තිබ සියලු වස්තුවත් අයිති යසෝදරාට. ඒ සියලු වස්තු අයිතිව තිබියදී රාජමාලිගාවේ අග්‍ර මහේසිකා වූ ප්‍රජාපතියත් මහණ වෙන්න ගියාට පස්සේ ඒ වස්තුවත් කාටද? යසෝදරාට. ඒ සියල්ල අතහැර ඈද කසාවත පුරවාගෙන යුදුන් ගාන කපිල වස්තුවේ ඉඳලා විශාලා මහනුවරට ඈ පාගමනින් ඒ බිසවුන් වහන්සේලා සමග පාගමනින් ආවා. ඒ කාලේ අසිරියක් වෙලා තිබ්බා. ඒ සිද්ධවත් කුමාරයාගේ මාලිගාව ගාවේ අන්තපුර කාන්තාව ඉන්නවනේ. ඒ කියන්නේ මාලිගාවේ ඉන්න වෙනත් රජ කුමාරිකාව. එහෙම වෙලා ඉපදිලා තියෙන්නේත් ඒ කාලේ මහා බෝධිසත්වෝ සංසාරේ වෙනත් ජීවිතවල දන් දෙද්දි දන් උයපු බිරින්දෑවරු. ඒ වගේ බෝසතුන්ට පෙරුම් පුරන ජීවිතේ සහය වුණ කාන්තාවන් අතර ගුණවත්ම අය තමයි අර මාලිගාවේ සේවිකාවෝ පවා වෙලා ඉපදිලා තියෙන්නේ. ඒ දහසක් කාන්තාවන් සමග යසෝදරාව විශාලා මහනුවරදී මහා ප්‍රධාපති උත්තමාවිය ළඟ පැවිදි වුණා. එහෙනම් ඒ යසෝදරා රහත් තිරණයේ ගුණ ඔබට තේරෙනවා නම් එවැනි ගුණවන්තයක් පැවිදි කරන්න තරම් ප්‍රධාපති උත්තමාවිය කොච්චර වාසනාවන්තද. අපේ රාහුල මාතා යසෝදරා මහරහත් තෙරණියගේ ආචාර්යින් වහන්සේ කියලා ප්‍රජාපති උත්තමාවයට වඳින්ට සුදුසුයි නේව. ඊට පස්සේ උපසම්පදාවෙන්ද කාන්තාවක් උපසම්පදා වෙනකොට සාමණේරියක් ඒ උපසම්පදා භික්ෂුණීන් වහන්සේලාගෙමුත් උපසම්පදාව ගන්න ඕන, ස්වාමීන් වහන්සේලාගෙමුත් ගන්න ඕන උපසම්පදාව. ඒකට කියන උබතෝ සංඝයාගෙන් උපසම්පදාව ගන්නවා කියලා. භික්ෂුණී සංඝයාගෙන් උපසම්පදාව අරන් කිටි කාලෙකින් මං හිතන්නේ දවස් 15ක් වගේ. ඒ අතරතුර ආය පාගමනින් ආවා. කොහොමද ඒ කාලේ මිනිසුන්ගේ හිතේ තිබ්බ හයිය ඇඟේ තිබ්බ හයිය. අර රාජමාලිගාවේ අවුරුදු 36ක්. මාලිගාවේම අවුරුදු 36ක් හිටපු කුමරී. මාලිගාවෙන් බහින්න නැතුව යොදුන් ගාන පයින් එනවා කියන්නේ කොහොමද? සිදුවක් කුමරු උපන්දාමයි. යසෝදරාව ඉපදුනේ. සිද්ධාර්ථ කුමාරයා උපන් දවසේ බෝධිසත්වයෙකුට මේ තුන් ලෝකේම යම්තාක් පෙළහර සිද්ධ වෙනවද? ඒ සියල්ලම යසෝදරාවටත් වුණා. ඊට පස්සේ ඒ යසෝදරා උත්තමාවිය සැවැත් නුවරදී තමයි උපසම්පදාව ලැබුවේ. ටික කලකින් අරහත්වයටපත් වුණා. මහා අභිඥාලාභ පෙර ජීවිත දකින්න පුළුවන්, අනුන්ගේ හිත් දකින්න පුළුවන්, සත්වයෝ මැරෙන උපදින විදිය දකින්න පුළුවන්, ඉදිරි ප්‍රාතිහාර්ය දකින්න පුළුවන්, මේ වගේ ඉදිරි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්, මේ වගේ සියලු අභිඥාතර සියලු භික්ෂුණීන් අතර අග්‍ර වුණා. ඒ රාහුල මාතා යසෝදරා උත්තමාවිය සංඝයා අතර භික්ෂුණී සංඝයා අතර කෙළවරේ ඉඳගෙනයි දහම් අසන්නේ. පෙරුම් පුරන සංසාරේ බෝසතුන්ට පාරමී පුරන්ට එච්චර හයියක් වුණ ඈ පිරිස අතර කෙළවරේ ඉඳ තරම් කොයි තරම් නම් ඒ හිත නිකලෙස්ද? කොයි තරම් නිකලෙස්ද? කාලය ගෙවි ගියා. 78 වසරක් වුණා. ඒ වෙනකොට රාහුල භද්‍රයන් වහන්සේ පිරිනොම් පාලා. ඒ වෙනකොට මහා ප්‍රජාපති උත්තමාවිය පිරිනොම් පාලා. සෑම බුදු කෙනෙකුගේම ගිහි කල පත්තිනිය බුදුරජාන් වහන්සේ පිරිනොම් පාන්න කලින් පිරිනොම් පානවා. එදා ඒ යසෝදරා මහරහත් තෙරණින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා කමල් වැඳලා පිරිනවම් පාන්ට අවසරය ඉල්ලුවා. බුදුරජාණන් වහන්සේ යසෝදරා රහත් තෙරණිය අභිඥාවන් අතර අග්‍රව සිටියේදී මේ වෙනකොට කිසිම ප්‍රාතිහාරයක්වත් ඇය පාලා නැහැ. දෙවියන් බමුණට අප්‍රකටව තිබුණ ඇඟේ ගුණකඳ මතු කරන්න බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල මාතා ප්‍රාතිහාරය පාන්න. ඇ බුදුරජාන් වහන්සේගේ සිරිපා වැඳලා රජගහ නුවර ආකාශයට පැන නැගිලා එක වගේ දහස් ගණන් රූප මවමින් ඉරහඳ ස්පර්ශ කරමින් ශක්විති රූප මවමින් සක්‍ර බ්‍රහ්ම රූප මවමින් ගුරුරු රූප මවමින් නොයෙක් ප්‍රාතිහාර්ය පෙනෙමින් නොපෙනෙමින් ප්‍රාතිහාර්ය පාමින් මුළු සක්වලම සක්මන් කරමින් මේ පෘථුවිය අතේ තබා ගනිමින් නොයෙක් ප්‍රාතිහාරේ පාලා රජගහ නුවරදී ඒ උත්තමාවිය පිරිනවම් පෑවා. අප්‍රමාණ බුදු ගුණ කිව්වා. මම්මී තාමත් කෙටියෙන් මේ වෙලාවට අනුව මේ මොහොතක් කියන්නේ ඒ පාපු ප්‍රාතිහාරය ඇය අවසන් මොහොතේ කිව්ූ බුදුගුණ වරු ගණන් විස්තර කරලා කියන්න ඕනෑ. ඇය බෝසතුන් සමග ගත කළ සංසාරී ජාත කතාවල තියෙන ඒ ගුණ කඳ වරු ගණන් කියන්න ඕනෑ. හොයන්ද ඒ විස්තර ඔබ හොයන්න. ගුණවතුන්ගේ විස්තර හොයන්න. දැන් අපි ගායිකාවන්ගේ විස්තර හොයනවා. නිලියන්ගේ විස්තර හොයනවා. ධනවතියන්ගේ විස්තර හොයනවා. මැති ඇමතිවරුන්ගේ විස්තර හොයනවා. නව කතා කියවනවා. ප්‍රේම කතා කියවනවා. එක එක අයගේ ප්‍රේම කතා බලනවා. ඒ ඔක්කෝගෙම මේ හිත දැන් ගඳ ගන්නවා. අනේ මේ රාහුල මාතා යසෝදරා වගේ උත්තමාවියකගේ ගුණ ඒ ජාතකතා වලින් කියවලා හොයලා වන්දනා කරන්න හිම ගත්තනම් ඔය තරුණ හිත් මේ දූලගේ හිත් මේ විවාහපත් වුණ පතිනියන්ගේ හිත් මේ අම්මලාගේ හිත් කොච්චර සුවඳ වේද, කොච්චර සුවඳ වේද. යසෝදරා රහත් තෙරණියට වැන්දි නැති ස්ත්‍රීන් ස්ත්‍රීන්ට කවදාවත් ගරු කරලා නැහැ. හරි වන්දනාවක් කරලා නැහැ. ස්ත්‍රීන් අතර උතුම්ම කෙනා දන්නේ තමන්ගේ ජේෂ්ඨ ශේෂ්ඨ මහෝත්තමාවිය ගැන අහලා නැහැ. මිහි මණ්ඩල සලිත වුණා. ඇවිනුවෙන් ඇගේ බස්මාවශේෂ තැන්පත් කරලා රජගහ නුවර විශාල ස්තූපයක් කළා. අද ස්තූපේ නැහැ. අද මේ පෘථිවි මණ්ඩලයේතම යසෝදරා මහරහන් තෙරණිය වෙනුවෙන් තියෙන්නේ කඩුවෙල උඩුපිල, දෙල්ගොඩ උඩුපිල අනගාරිකා භවනා සුපී තියෙනවා යසෝදරා මහසෑය. සහ අති රමණීය ප්‍රතිමා වහන්සේ. එහි තමයි වැඩෙන්නේ. ඊළඟට මේ පෘථිවියේම යසෝදරා රහත් තෙරණිය වහන්සේ වෙනුවෙන් විහාර තියනවා නම් අතේ ඇඟිලි ගානට. අනේ ඒ අතර සොඳුරු විහාරයක් මේ අරණෙත් ඉදි වුණා කියලා සතුටු වෙන්න. සතුටු වෙන්න. දැන් ඔබට වඳින්න තැනක් තියෙනවා. පුදන්න තැනක් තියෙනවා. දුක කියන්න තැනක් තියෙනවා. මේ ලෝකේම ඔබගේ දුක කියන්න දුකක් නැති කාන්තාවක් ඉන්නවනම් ඒ යසෝදරාම විතරයි. මේ රහත් තිරණින් වහන්සේලාම විතරයි. අනිත් හැම කෙනාටම කෙලෙස් වල සැර තියෙනවා. පැහැදිලිද? එනිසා පිදිය යුත්තම් පුදන්න, වඳින වැඳිය යුතුයි වඳින්න. මේ ගමේ ඉන්න අය අනිවාර්යයෙන් මේ උත්තමාවියට පුදන්න. දුවෙක් ඉපදුනොත් ඒ දුව යසෝදරා උත්තමාවියට බාරකරන්න ඔබතුමීගේ ගුණකඳින් මේ දියණී සුවපත් වේවා කියලා. ඒ දුවගේ කන වෙදෙද්දි යසෝදරා උත්තමාවියට බාරකරන්න කිරියහර ප්‍රණීත දේවල් පුදලා සිත් පතා ගන්න මේ රහත් මෙහෙමින් වහන්සේලාට. ඒ දියණිවරු අකුරු කරවද්දි යසෝදරා රහත් තෙරණියට මේ උතුම් රහත් තෙරණිවරුන්ට පුදලා මෙතන පිරිච්චලා ආශිර්වාද ගන්න. දැන් දිවුරු ගෝප වේද? අපි කියමු ගණ දෙවියෝ, කතරගම දෙවියෝ ඇතුළේ දේව මණ්ඩලයේ ළඟ නම් අකුරු කියවන්නේ. අපි ළඟට ආවේ නැහැ යසෝදරා රහත් තෙරණිය ළඟ ගිහිල්ලා අකුරු කියුවා කියලා කිපෙයිද? හොඳ වෙලෙන් ගහයිද? ඒ අය සාදුකාර දෙනවා. අන්න සුදුසු තැනට ගියා. අන්න සුදුසු තැනට ගියා. ඒ අයට කතා කරන්න පුළුවන් නම් කතා කරලා කියයි. මේ මනුසු ලෝකෙ මේ ලංකාවේ ඉන්න ඔක්කොම අපි ළඟ තමයි අකුරු කියෙව්වේ. උන්ගේ හැටි බලාපල්ලා. අපි ළඟ අකුරු කියවපු එවුන් කරන වැඩ බලාපල්ලා කියලා කියයි. ඒ නිසා එක්කෙනෙක් හරි යසෝදරා රහත් තෙරණිය ළඟ වැඳ වැටිලා ආශිර්වාද ගන්න උට දිවුරු සාදු කාල දෙනවා. ඒ ඇත් හොඳින් කුංචනාද කරනවා. කුංචනාද කරනවා. ඔය දූලා වැඩිවියට පත්වෙද්දී ඇහලා නාවල පිරිසිදු කරගෙන පළවෙනි වතාවට කිරිහර පාත්‍රය සුදු මල් වට්ටිය මේ රහත් මේනින් වහන්සේලා පුදලා පහනක් දැල්වලා ඒ කෙල්ලන්ට ආශිර්වාද ගත්තනම් කුයින්තරම් හොඳද. ඒ වාගේ ආශිර්වාදයක් අපේ හත්මුතු පරම්පරාවටම ලැබිලා නැහැ. ඔය කෙල්ලන් අතර කාටවත් ලැබිලා නැහැ. වතුර නාවල ඉස්සෙල්ලාම කිරිහාර පාත්‍රයක් අරන් සුදු මල් වට්ටියක් අරන් පහනක් දැල්වනවා. යසෝදරා රහත් තෙරණී ඉදිරි කොයිතරම් හොඳද. ඇලා පතිකුලේට යද්දී යසෝදරා තමන්ගේ මේ තමන් නගින පෝරුව තමන් ඉන්න මගුල් ගෙදර ඉච්චර ලස්සන කරන එකේ තුන් ලෝකෙම් පවිත්‍ර උත්තමාවියගේ විහිර මලින් සරසලා වැඳලා ආශිර්වාද ගත්තන ඒකම තමයි පෝරුවේ චාරිත්‍ර. ඒක තමයි ඔවුන්ගේ දොස් දුරු කරන අෂ්ටකේ. ඒකම තමයි ඔවුන්ට සෙත් පතන මංගල ගායනාව. ඉතින් පින්වන්තයෝ සිටිද්ද දන්නේ තමන්ගේ දරුවන්ට එවැනි උතුම් දෙයක් දෙන්න වැඩිහිටියන්ට සිතෙයිද දන්නේ. නමුත් මෙවැනි දෙයක් ලෝකේ තිබෙන බව මා පවසනවා. රාහුල මාතාය සෝදරා උත්තමාවේ තුන් ලෝකෙම අග්‍ර ස්ත්‍රී රත්නයයි. පවිත්‍ර ස්ත්‍රී රත්නය කිසිම කහටක් නැහැ. කිසිම පහත් බවක් නැහැ. චපල බවක් නැහැ. නිකෙලේ ඒ හිතේ රාගය නැහැ. ද්වේෂය නැහැ. මෝහය නැහැ. සුපටිපන්නයි. උජුපටිපන්නයි. ඥායපටිපන්නයි. සාමීති පටිපන්නයි. ඒ උත්තමාවිය පිළිවෙලින් පැමිණි මඟඵල තියෙනවා. දුර ඉඳලා ගෙනෙන දානය පිළිගන්ට සුදුසුයි. ආගන්තුකව දෙන දානය පිළිගන්ට සුදුසුයි. අත් දෙක එකතු කරලා අංජලි කරණේ වන්දනාවට සුදුසුයි. පින් සලකා දෙන දානයට සුදුසුයි. මේ තුන් ලෝකෙටම තමන් එක් පින්කෙතක් තමයි රාහුල මාතාය සුදරා. ඒ උත්තමාවිය සිහි කරවන ඒ භික්ෂුණී සංගරුවන මේ ලක්දෙරණේ ඇති කළේ සංගමිත්තා රහත් දෙරණින් වහන්සේ. ඒ උත්තමාවිය මහත් ඉරිදි ප්‍රාතිහාර්ය පාන ලංකාවට බෝධීන් වහන්සේ වඩම්මද්දී මුහුදෙදී නාගයෝ බෝධිය ගන්ත තැත් කරද්දී සංගමිත්තා උත්තමාවිය ගුරුළු වෙසක් මවාගෙන ඒ නාගයන් තැති ගන්නවා බෝධිය රැකගත්තා. නාගයින් හඬ හඬා ඉල්ලුවා වඳින්න සංගමිත්තා උත්තමාවියගේ අවසරයෙන් තමයි නාලෝ සතියක් පුදනු ලැබුවේ. නාග ලෝකේ අනුරාධපුර උඩමළුවේ වැඩ ඉන්න බෝධින් වහන්සේ නාග ලෝකේ සතියක් තිබ්බා. ඒට අවසර ලැබුණේ සංගමිත්තා රහත්තරණේගේ සියලු තෙරුවන් සරණ ගිය නාගයෝ සංගමිත්තා රහත් තෙරණියට ණයයි වඳින්න ඕනේ. නාලෝ සතියක් පුදලද බෝධිය. එදා සංගමිත්තා රහත් තෙරණිය කියා හිටිනවා නාගයිනේ නුඹලා මේ බෝධින් වහන්සේ අරන් ගිහිල්ලා කොයි හරි නාග ඉර්ධියෙන් හැංගුවොත් මේ මුළු සක්වලේම බෝධින් වහන්සේ හැංගුවාට පස්සේ එවැනි තැනක් මේ සංගමිත්තාට දකින්න බෑ කියලා එකක් තියෙනවා නම් එහෙම එකක් නෑ කිව්වා. මේ සක්වලේ කොතන වුණත් බෝධිය තියෙන තැන මේ සංගමිත්තා රහත් තෙරණිය දිවසින් දකිනවා. කොහොමද ඉර්ධිය? ඒ උත්තමාවියගේ අතින් තමයි මේ ලංකාවේ කතුම් කසාවත් දැරුවේ. කුයිතරම් වාසනාවන්තද ඒ උත්තමාවයට වඳින්ට. ඒ නිසා එකම දවසක්වත් මේ මල් ආසනවල මල් පිදුන් නැති දවසක් තිබෙන්ටිපා. පහනක් නොදැල්ලෙන දවසක් තියෙන්ටිපා. කාගේ හෝ අත් දෙක එකතු කරලා වන්දනාවක් නොලැබෙන දවසක් තියෙන්න එපා. මේ විහිරුවලවට වල් පැලෙවන්න එපා. මේ විහිරුවල් ජරා ජීර්ණ වෙන්න දෙන්න එපා. මේ විහිරුවල් වල් ඉවලා ජරා ජීර්ණ වුණා කියන්නේ ඔයාලගේ හිත තමයි කෙලිස් වලින් වැවිලා තියෙන්නේ. ඔයාලගේ හිත තමයි කෙලිස් මලකඩ වලින් බැඳිලා තියෙන්නේ. හිත පිරිසුදු වුණා නම් සංඝ ගුණේ බලයින්ට බෑ මේවා. අසූචි ගොඩක් තිබ්බත් අයින් කරනවා. කැමති නෑ. අපි කොච්චර ලස්සනට හිටියත් කෙලිස් සහිත අපි ඒ නිකෙලිස් මුනිවරු ඉන්න තැන අපි මීට වැඩිය බලන්න ඕන කියලා යාගේ හිත යාට කියනවා. කාන්තාවන්ගේ තියෙන කාන්තා රෝග තියෙනවා. තනිකන් දෝෂ. ඔය මූණෙල් ළඟන අදාගෙන වැළපීගෙන ඉන්න ඒවා. දරුවන් සම්බන්ධ ප්‍රශ්න. ඒ උකුම. ඒ දුක් ගැනවිලි කියන්න. ඒ වෙනුවෙන් පිරිත් කියන්න. ඒ වෙනුවෙන් වඳින්න පුදන්න. සිල් රැකලා සීලයෙන් පුදන්න. මේ උත්තමාවිය සුදුසුයි. එනිසා ඔයාලගේ ජීවිතේට මේ ගමට ලොකු ආශිර්වාදයක්. මේ උතුම් අරහත් තෙරණී විහාරය. එනිසා නිකෙලෙස් ගුණයෙන් තුන් ලෝකෙම සලිත කළවෝ. අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දියණිවරු වූ මේ මහරහත් උත්තමාවියන්ට නමස්කාර වේවා. මේ මහරහත් උත්තමාවියන්ගේ අනුහසින් ඔබට සෙත් වේවා. අකුසල් දුරුකොට කුසල් බලෙන් හිත ලස්සන කරගන්න ඔබට වාසනාව ලැබේවා. සියලු දෙවියෝ මේ අපමණ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. සියලු යක්ෂයෝද සියලු නාගයෝද මේ පින් අනුමෝදන් වෙත්වා. මේ විහෙර විහාර චෛත්‍ය බෝධි ආරාමවලට අරක්ගත් දෙවිවරුත් ඒ වගේම තලාටු බොහුමාටු සියලු දෙවිවරුත් මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා.